දිස්ත්‍රික්ක ගණනාවක වැසි සහිත තත්ත්වය හේතුවෙන් මාර්ග කිහිපයක යටවීම වාර්තා වෙනවා. විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතිවුණු තද වැසි සහිත තත්ත්ව හේතුවෙන් මාර්ග කිහිපයක් විශේෂයෙන් ඉප්පාවල් ප්‍රදේශයේ වැවක ජල කඳුවක් හේතුවෙන් දැනට පාරවල් කිහිපයක් හට වෙලා තිනවා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතන මගින් නිකුත් කරන ලද නිවේදනය අනුව කෑගල්ල නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළ තිනවා. මේ හේතුවෙන් පවතින වැසි සහිත තත්ත්වය සමගම ජනතාව දැඩි විමසිලිමත් වීම ඉතාමත්ම වැදගත් වෙනවා. මීට අමතරව අනිකුත් ප්‍රදේශවලත් පවතින විශේෂ තත්ත්වයේ හේතුවෙන් මාර්ගවල අවහිරතාවයන් වාර්තා වෙනවා. කෙසේ වෙතත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් ස්ථානගත කරලා තියෙනවා. සූදානම් කළ තියෙන ඉදිරි ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන්